මේ යහපාලනය සාහවුරු කරන්නයි අද මේ ලිපිය අපි අත්සන් කරේ. අපි ඒ අනුව ක්‍රියා කරනවා. ඒකයි අපේ වරම. අපි මේ රට දියුණු කරනවා. ඒ බලවත් රාජ්‍යයක් කරනවා කියන්නේ අපි එකතකින් රටකාරී වෙළඳ ආර්ථිකයක් ඇති කරන ගමන් අනිත් පැත්තෙන් සමාජ සාධාරණ ඉටු කරන්න, විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ලබා දෙන්න ක්‍රියා කරනවා. මට මෙතනට පෙවුනේ ඇත්ත වශයෙන්ම සාමාන්‍යයෙන් දේශපාලන මහා මැතිවරණ තරඟ කරන දේශපාලන පක්ෂ රැකියා මට අද මතක් වුණේ මේ රට නිදහස් සභාව ගන්න DSN එක මෑතුමා එක්ක එකතු වුණ විශාල සංවිධාන ගණනාවක්. දවස් 100න් යහපාලනයක් ඇති කරන්න පුළුවන් නම් සියලු දෙනාගේම සහයෝගයෙන් අපිට මාස 60කින් අලුත් රටක් හදන්න පුළුවන්.